තනු නිර්මාණ ශිල්පියෙකු වීම ගායකයෙකු වන වට වඩා අපහසු කටයුත්තක්. කපුගේ විසින් නිර්මාණය කර ලද අපූරු ගී තනුව සුරෙන්ද නිරන්තරයෙන්ම වහනය වූයේ මානව දයාවයි. ඔහුගේ ගී මගමෙන්ම ජීවිතයේ දෝෂණය කළ පූජ්‍ය රමුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කර ගුණදාස කපුගේ සංගීතවත් කළ මෙම ගීතය පොදු ජන හද බැදගත් ලයාන්විත ගීතයක්. සියලු ආගමික බැතිමතුන් විසින් දොහොත් මුදුන් නගා නව දින පන්සල්, කෝවිල්, පල්ලි, දේවාල පිළිම මහා ස්මාරක තැනුවේ මහා නරපතියන්ම නොවේ. එම නිර්මාණයන් කිරීමට එදා මෙදා තුර දහඩිය හෙළු සුවහසක් ශ්‍රමිකයන්ගේ ශ්‍රමයටත් මේ ගීතය වන්දනාවක් වුණා. මේ අපේ ශක්තියයි, මේ අපේ ජීවයයි, වන්දනා කරන්නේ, වන්දනා ලබන්නේ. විශාරදේව ජයකොඩි සමගින් චරිතාපේ දර්ශනීය පීරිස් කිව යුත්තක් තිබෙනවා. චරිතාපේ දර්ශනීය පීරිස් අපේ හෙළ කලාවට පැමිණි පළමු ගීය බවට පත්ුනේ මේ ගීතයයි. එහි පද රචකයා වූයේ, එහි තනු නිර්මාපකයා වූයේ ගුණදාස කපුගේ මේ කලාකරුවායි. පල්ලියේ දහදියෙන් අපිටන් පිළිම දාග වෙනේ ලෝකයක් දන්නනමු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපිටන් පිළිම දාග වෙනේ ලෝකයක් දන්නනමු. ඒ අපේ ශක්තිය, ඒ අපේ ජීවය වන්දනා කරන්නේ, වන්දනා ලබන්නේ. දේරුනේ නැතිකමින් ලෝකය නැතිකමයි රජ වුනේ දුක් නොබ මිනිසුනේ. මේ බව දේරුනේ නැතිකමින් ලෝකය නැතිකමයි රජ වුනේ දුක් නොබ මිනිසුනේ. මේ පම පන පුව ජීවිතේ රැල් පෙළ තේනේ ගෙවුනේ දුන පන්සලේ පල්ලියේ දහදියෙන් අපිටනු පිළිම දාගත්තනේ ලෝකයක් දන්න නැමු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපිටනු පිළිම දාගත්තනේ ලෝකයක් දන්න නැමු. ඒ අපේ ශක්තියයි, ඒ අපේ ජීවයයි, වන්දනා කරන්නේ, වන්දනා ලබන්නේ. රතනගු දහදියෙන් බිමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල්ගෙවු. වීරියෙන් රතනගු දහදියෙන් බිමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල්ගෙවු. සුනේ හදවතේ ලේවලි පනලද පරපුර බිහි කරව මාවතේ තනිනු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිම දාගත්තෙනේ ලෝකයක් දන නැමු පන්සලි පල්ලි දහදියෙන් අපි තැනු පිළිම දාගත්තෙනේ ලෝකයක් දන නැමු ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ